වහන්සේ දන්නවද මේ තපස් ජීවිතය කියන්නේ මොකද්ද කියලා? මෙච්චර කාලයක් තපස් රැක්කට ඔබ වහන්සේ තපස් ජීවිතය කියන්නේ මොකද්ද කියලා දන්නේ? මට තේරෙන විදිහට මම පුංචි කාලේ ඉඳලා ඒවා පුරුදු කරනකොට මට තේරෙන විදිහට තපස් ජීවිතය කියලා කියන්නේ අපේ ආයතන හය දුකට උරු කරන එක. මම උන්ට ගවේෂණය කළා බැලුවා සෑහෙන ලොකු වෙලත් මම ඒක චෙක් කළා බැලුවා පොඩි කාලේ මට තේරිච්ච එක හරියටම හරිද? එහෙම නැත්නම් මට වැරදිලාද? මම කාගෙන්වත් තාන්නේ නැහැ. මම වාඩි වෙලා කල්පනා කරනවා. තොර අවුරුදු 3 විතර මට තේරුණා මේ තපස්සම ගෙදරට එනවනේ ගොඩාක් තපස්ස කොණ්ඩේ වවලා කොණ්ඩේ කපලා ගැට ගාලා ඒක එක මාල අරමුණු ගොඩාක් දාගෙන ඉන්න අතරපාක දාගනේ මෙනවා එක එක කට්ටිය. ඒ කට්ටිය ඔක්කොම බලනකොට මට තේරිච්ච එකක් තමයි මේ කට්ටිය ඔක්කොම දුකට උරු කරනවා තමන්ව. බුද්ධ ශාසනයට ඇවිල්ලා බලනකොටත් දුක ඇතිවීමට හේතුව දුක නිරෝධ වීම දුක නිරෝධ වෙන මාර්ගය. එහෙනම් දුකට නේ බුදුහාඳුරු උරු කරන්නේ අපි. එහෙනම් මේ අකුසල කර්ම පරිසම් දෙනකොට ඒක අපේ යහපතට අපි දකින්න ඕනේ. තාඩන පීඩන හැම එකටම අපි ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඒවා හැම එකම විඳලා ඉවර කරන්න ඕනේ. සංසාරයේ ජීවත් වෙන හැම මොහොතක්ම දුකයි නං. සංසාරයෙන් එතර වෙන්න යමුනොද කරන්න ඕනේ. ඒ දුකට හුරු වෙන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ සංකල්පේ තමයි මේ දේශනා කරන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේකින් ආයතන 6 තුලින් ප්‍රතිපදා 8 තුලින් ආර්ය අෂ්ටාංග මාර්ග යන ක්‍රම 8ක්. ඒතට ඒ 8ම මේ ආයතන ආයත උරු කිරීම තුළින් අපි මොකද කරන්නේ? මේ නාම රූප වලින් මේ සංඥා සංස්කාර ධර්ම වලින් ලැබෙන දුකට අපි හුරු කරනවා. හුරු කරාම දුක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නිදාස් වෙනවා යා. දුකෙන් නිදාස් වෙන ක්‍රමේ. එහෙනම් තපස්කම කියන්නේ මොකද්ද? සැපට උරු කරන එක නෙමෙයි. මේ ලෝකේ සපක් නැහැනේ. එහෙනම් මොනවද තියෙන්නේ? දුක. එහෙනම් දුකෙන් නිදාස් වෙන්න නම් දුකට අපි හුරු වෙන්න ඕනේ. එහෙනම් ඒ දුක තුල ඒ සැප දකින්න ඕනේ. ඒ නිවීම දකින්න ඕනේ. ඒ හැම දුකත් තුලින්ම එයා නිවෙනවා නම් දැන් එයා දුකට හුරුයි. දැන් සමහර කට්ටියන උදේන රාය වෙනකන් ගෙයින් කොටනවා. සීනාව ගහ යට වාඩිලා ඕම ඇලවිලා ඉන්නවා. වතුර ටික බිවම බීලා එහෙම නිදා ගන්නවා. හරි මාන්සි. ගෙදරට උදල්ල අරගෙන යනවා නෙමෙයි නිකන් උලංගට විසිරෙවි යන්නේ. ගිහලා වැටලා බුදියාගෙන උදේ පාන්දර නැකිට ගමන් ටක් ගල අමුර ලෙන්ස ගන්න. මොකද හයි වෙල්ට යනවා. දැන් ඊයේ විසිරෙවි ආවේ සීනතු ආවේ. ආයි යනයි. ඒ දුකට උරු වෙලා. එනිසා හරි දුක දැනෙනවද? නෑ. එයාට දුක දැනෙන. ගොවියා උදේ උදැල්ල කරේ තියාගෙන පාරේ යනකොට පින්ඩපාත යන තාපසයට බණක් කියන අය. තාපසතුමනි චතුරාර්ය සත්‍ය නේද හොයන්නේ? මොහොම බලාගන්න මේ තියෙන චතුරාර්ය සත්‍ය. එයා කියන්නේ බණක් එයා කියාගෙන යන නොකිය. මම මේ දුකට උරු වෙලා නිසා, ඒ දුකට මම හැඩගැයිලා ඉන්න නිසා කවදාවත් මට දුක ලැබෙන්නේ නෑ. දුක නිදාස් වෙන්න මේකත් එක ක්‍රමයක්. තාපසයා ඒක දන්නේ නැහැ. සමාජයේ දුකයිලු, දායකයේ දුකයිලු, වත්කම් දුකයිලු, ඥාතියෝ දෙමව්පියෝ දුකයිලු කියලා දුවනවා. දුවල ඇංගෙනවා. අතන ඉන්න, මෙතන ඉන්න, එයා දුකෙන් බේරෙන්න උත්සාහ කරන හැබැයි අර ගෙදර ඉන්න ගොවියා දන්න කාරණාව තාපසයා දන්නේ නැහැ. මේ දුකට හැඩ ගැවුනාම, ඒ දුකට හුරු වුනාම, ඒ දුකට මොකවත් කරන්න බෑ. දුක අසරණ වෙනවා. අර මිනිස්සු අසරණ කරනවා වගේ මෙයා මොකද කරන්නේ? දුක අසරණ කරලා දානවා. කොච්චර එම් කොටලා දාඩිය දාලා කලන්ත දාලා වැටෙනවා. නැකිట్లా වතුර ටික බිලා ආයි කොටනවා. දුකට බෑලු යාට දුක දෙන්න. දුක අසරණ වෙලා. දුක් මාරයා කියනවල ගොවියට වැඳලා, අනේ උපාසක මාත්‍ය මට සමා වෙලා යන්න අවසර දෙන්න ඇයි? ඔයාට දන්නන්න ක්‍රමයක් නෑ මට. දැනෙන්නේ නෑ යාට. බලන්න තාපසයෙක්තර දක්ෂ නෑනේ. තපස්කම කියන්නේ අපි දුකට හුරු වෙනවා කියන එක. ඇදගෙනවා කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරන්නේ ඒක. පටිච්ච සම්පදායෙන් කරන්නේ ඒක. සතර සටිපට්ඨානයෙන් කරන්නේ ඒක. ඇයි? සබ්බේ සංඛාර දුක්ඛන සපත් තියෙන ලෝකේ නේ. එහෙනම් සපක් නැති ලෝකයේ තුල මොනවද තියෙන්නේ? හැමතැනම දුක. දුකෙන් නිදහස් වෙන්න මොනවද කරන්න ඕනේ? දුක නැති තැනකට යන්න කොහෙද යන්නේ? උඩුගුණට යනවද? සමුද්‍ර මැදියට යනවද? මාමේක පර්වතයට යනවද? සමුද්‍ර මැදියේ ගිහිල්ලා වල බෝට්ටුවක ඉන්නවද? එහෙම නැත්නම් කැනීම් කරලා පොළව යට ඉන්නවද? බින් කුණ්ඩෙක් වාගේ. කොයිද යන්නේ? ඉන්න තැනක් නැහැ. මුළු විශ්ව පද්ධතිය තුළ තියෙන හැම තැනම දුක නම් එයා දුකෙන් නිදහසෙන්න මොනවද කරන්නේ? ඉන්න තැනක් නැහැ. මේ විශ්වයේ කිසිම තැනක් නැහැ දුක නැතුව ඉන්න. එහෙනම් එයා ඒ තියෙන දුක තුළ ඇලගෙනවා. ඒකට උරු වෙනවා. ඊට පස්සේ දුක යාට අයිමි වෙනවා. එතකොට තාපසයා දුකෙන් නිදහස් වෙනවා. ඒ ඇඩගෙනක උරු වෙන එක තමයි තපස්කම කියලා කියන්නේ. ඒක තමයි මානකම. දැන් අපි මොකද කරන්නේ? මේ දුක හැම සංස්කාරයක්ම දුකයි. ඒ හැම සංස්කාරයක්ම දුකයි කියන මේ දුක තුල ඉඳගෙන ඒකට හැඩගැයෙනවා. අනේ අර ආයස්මතුන් බයිනවා. මේ මට නෙමෙයිනේ මගේ අඩුවටනේ බයින්නේ. ඕන් හැඩගැයෙනවා. අර දුකට උරු වෙනවා. සායනාසාර හරි ශ්‍රේෂ්ඨ වහන්සේ හොඳට වැන්නා මට මගේ මේ අඩුවට ඔබ වහන්සේ හරි අකමැති මගේ අඩුවට නේද ඔබ වහන්සේ මගේ අඩුවට හරි ඉබන්නා ස්වාමීන් වහන්සේ අඩුව තරවලා ගියානේ අහ ඔබ වහන්සේ මම ඒ අඩුව අදාගත්ත කෙනා අඩුව ගියා ස්වාමීන් වහන්සේ 300යි පාත්‍රය අරගෙන මාර වැඩි මරි මාන්නේනේ එයා තාත්තේ කල්පනා වුණාසේ මට වඩා දියුණු වෙච්ච කෙනෙක් අයි අරක කතාවක් රජ කාලේ කතාවක් වගේ කියන්නේ ස්වාමීන් වහන්සේ ආයේ අඩුවක් දැක්කම එයාට කන පැලෙන්න ගැව්වට කමන්නේ ඒ අඩුවට ගහලා හදාගන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කට්ටි ඉන්නෝනේ කට්ටි හදාගන්න කියලා යනවා. එතන මෙයා කවුද? තමට රාතෙද්ද මේ? ඇයි ඒ කතා සෛල්‍ය තුලින් අපිට හිතාගන්න බැරි චරිතය මොකද්ද කියලා? කම්මන්තේ. ඒ ඇසිරීම. ඒ මානසිකත්වයේ අවබෝධය. ඒක තුලින් අපි දුකට ඇඩගෙන උරු වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ සියලුම සංස්කාර වලින් දුකින් පිරිච්ච මේ විශ්ව තරලය තුළ ඒ දුකෙන් නිදහස් වෙන්න අපි උරු වෙනවා. උරු වෙන එක මේ කරන්නේ. පරියංකෙන් ඉන්න බෑ. ඉන්න බැරන අපි මොනවද කරන්නේ? පරියංකෙන් ඉන්න වෙනම කෝස් එකක් කරනවද? එහෙම නැත්නම් පරියංකෙන් ඉන්න එක පිළිබඳ PhD එකක් කරනවද? නෑ. ඒ පරියම්කෙන් ඉඳලා විනාඩි පාපා ඉඳලා 10 ඉඳලා 15 පාළ ඉඳලා පැය භාගි භාගි ඉඳලා පැය පැය ඉඳලා ඕමම උරු කරන්නේ නැද්ද? දැන් පරියම්කෙන් ඉන්නවනේ දවස් 7ක්. එල්ලේ නැයි ඉටගෙන ඉතියාම කකුල් රිදෙනවා. ඒ කාලේ අපිට තිබුණා තරුණ කාලේ මට ඉටගෙන ඉන්න බෑ වැඩිපුර. විනාඩි 15 20 යනකොට මම ඉමින්සර බිම ඉඳ ගන්නවා. ඒතර ආච්චි ඇස්සලින් පෙන්නන 100ට කියලා. ඊට පස්සේ කියනවා යාට බිම ඉන්න එකයි කැම මේ උරු උඩ ඉන්න එක ඉටගෙන ඉන්න එක උරු නෑ යාට. ඒ උරු නැති නිසා ඒගොල්ලෝ චෙක් කරනවා විතවල කතා කරනවා. ඉතින් පුතා ඉතින් කොහමද ඉතින් පොඩි පුතා මේ ඉතින් කෑම කෑවද? මම කල්පනා කළා නිකා ඉන්නවා. පුතා එතකොට මේ නිින්ද ගියාද පුතාට? ඒත් මම නිකා ඉන්නවා. ඊට පස්සේ ආච්චානවා මේ අයි පුතා නිින්ද ගියා කියලා කියන නිින්ද ගියා මම දන්නේ නැහනේ. නිින්ද ගියා මම දන්නේ නැහනේ. එතකොට නිින්ද ගියා කියලා මට කියන්න බෑනේ බොරුනේ එතකොට. පුතා බොරු කියන්නේ නැහැ නේද? ඇයි නින්ද ගියා මන් දන්නේ නැහනේ. දන්නේ නැත්නම් කොහොමද කියන්නේ? නින්ද ගියා කියලා කියනවා කියන්නේ එයාට නින්ද ගිහිල්ලා නැහනේ. ඒතර බොරුනේ කියන්නේ. බලන්නේ පොඩි කාලේ ඒවා තේරෙනවා. ඉටගෙන ඉන්න බෑ. මොකද හේතුව? වැඩිපුර උරු වෙලා තියෙන වාඩි වෙලා. දැන් ඔබ අන්තර වාඩි වෙලා ඉන්න බෑ. ඇයි? වැඩිපුරම පුරුදු වෙලා තියෙන පුටුවේ ඉඳලා. ඕම් ප්‍රශ්නේ. බත් කෙන්ඩ අධික එල්ලාගෙන ඉඳලා පුරුදු වෙච්ච නිසා නැමුවම ඉන්න බෑ. ඉරි වැටෙනවා. කකියනවා. නාරෝ ලොකෝන්ට කැම්බරේනෝ පැය භාගය උඩින් මෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ දුකට. මේ දුක නිදාස් වෙන්න මොනවද කරන්න? මේ දුකට හුරු වෙන්න ඕනේ. විනාඩි 15 15 20 20 20න් පස්සේ පැය භාගයක් ඉන්න 21 ඉන්නවා. සතියක්ද 21 ඒවා ඉන්නවා. ඊට පස්සේ 22 ඒවා ඉන්නවා. දැන් ඕමෝම 28 ඒවා 29 ඒවා කියලා දැන් තියෙන්න බැරිද? හුරු වෙනවා. අකමැත්තෙන් තමයි මිනිස්සු කතාද බඳින්නේ. අකමැත්තෙන් බඳින්නේ. ඒතර ළමයි හම්බුනේ කොහොමද දන්නේ? පස්සේ කැමති වෙලා පස්සේ එකට උරු වෙනවා. ඒකට ඇඩ ගන්නවා. පස්සේ ලස්සනට උපාසක කට්ටිය වශයෙන් පෞල් පිටින් සිල් අරගෙන වැඳගෙන බණාගෙන ලස්සනට ඉන්නවා. ළමයි දෙන්නෙකුත් එක්ක අම්මයි තාත්තයි ඉල හොඳට ඉන්නවා. හැබැයි අකමැත්තෙන් තාත්තා ගහලා නිබන්දලා තිබ්බේ. දැන් මොකද උනේ? උරු වුණා. ඒ පෞල් ජීවිත උරු වුණා. සමහර කට්ටියන ඉංජිනේරු උපාධිය ආරම් තින්නේ. රස්සාවක් නෑ. වේටර් වැඩට ගිහලා කස්වල කඳුළු පියාගෙන කොහොපෝ දන්නේ. ඒ කාපුවා ඉඳුල් ලස් කරන්නේ හරි අමාරුවෙන්. ඉතට හරි වේදනාව. උපාධියකුත් ගත්තා වැඩක් නෑ ඉඳුල් ලස් කරන්නේ. පස්සේ අවුරුද්දක් දැන් hina වෙලා ගේන්නේ කෑම. පොඩ්ඩක් නෑ විනාඩියෙන් එනවා කියලා කියන. මිනිස්සු බලන හරි චූන් එකේ නේ මොකද්ද? උරු වෙලා. හෙඩ්සෙට් එක පොඩි සින්දුවකුත් තාගෙන පුදුම විදිහට නිකන් අස් කරන නිකන් ලස්සන ඒවට ක්‍රමයෙන් හොයාගෙන. කෝප්පෙම නිකන් මෙහෙම දාන්නේ සින්ක් එකට. මොකද කියලා බැලුවාම එකට උරු වෙලා. දැන් මේව අපි කඩවල් කඩයකට ගිලම්පස එකක් වළඳන්න ගියාම පාරකට ගියාම අපිට තේරෙන මේ කට්ටිය දුකට උරු වෙලා කියලා. පෞල් ජීවිතේ දුකයි නේද? වාඩි වෙලා මිනිස්සු සන්තෝෂ hina වෙවි තේබනවනේ. ඇයි ඒ කට්ටිය දුක දැනෙන්නේ නැත්තේ? ඒ කට්ටිය දුක කියන්නේ ගම මේ කට්ටිය කියන අනේ ස්වාමිනේ හිඟා කාලා ගස් යටින් ඔබ වහන්සේ දුක් විඳින එක අපට දරා ගන්න බෑ. ස්වාමිනේ ඔබ වහන්සේට කැමති නම් මේ අපේ ගෙදර කාමරේ කියලා වැඩ ඉන්න අපි කැම ටිකක් දෙන්න. ඔබ වහන්සේ පුදුම දුකක් විඳින්නේ. බානකොට දුක කියන්නේ යන තාපසයයි දුක විඳලා තින්නේ. අර මිනිස්සු දුක් විඳලානේ. ඇයි ඒ කට්ටිය උරු වෙලා ඉන්නේ? ඒ කට්ටිය උරු වෙලා ඉන්නේ. ඒ කට්ටියට ඒක දැනෙන්නේ නැහැ. එහෙනම් තාපසයා මේ නාම රූපත් එක්ක ජීවත් වෙනකොට, විශ්වය ජීවත් වෙනකොට එයා සතර ඉරියව්වෙන් කරන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අර ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. අන්න ඒක පුරුදු කරනවා. ආර්යවරුන්ගේ සත්‍ය හතරක් තියෙනවානේ. දුක නිවාගෙන සත්‍ය, ඒ දුකට එයා උරු කරනවා. උරු වෙනවා, දුකට උරු වෙනවා. වැස්ස කියන දුකට උරු වෙනවා. අව්ව කියන දුකට හුරු වෙනවා. හුලඟ කියන දුකට හුරු වෙනවා. සත්තු සර්පයන්ගේ කරදර කියන දුක ඒකෙන් හුරු වෙනවා. උදකලාව කියන දුකට හුරු වෙනවා. සාංකාව කියන දුකට හුරු වෙනවා. දානේ තියෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ, ඒ දුකට හුරු වෙනවා. වළඳන්න පැන් නැහැ, ඒකට හුරු වෙනවා. තුවාලයක් තියෙනා බේත් නැහැ, ඒ දුකට හුරු වෙනවා. දුකට හුරු වෙනවා. තපස්කම කියන්නේ මොකද්ද? දුකට හුරු කිරීම. පැහැදිලිද? එහෙනම් පරිසරය තුල කුටිය තුල වාසය කරනකොට තාපසයක වශයෙන් මේ හැම දුකකටම හුරු කරන්න ඕනේ. ඒක සංගයාගෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්, පරිසරයෙන් වෙන්න පුළුවන්. මොන දුකාවක් ඒකට කම්පා වෙන්න බෑ. මොන කම්පාද? අටලෝ දාමට කම්පා වෙන්න බෑ. ඒ අටලෝ දාමට කම්පා නොවන විදියට අරක උරු කරනවා. ඒක පුරුදු කරනවා. දවස ගානේ පුරුදු කරනවා.